සංගීත වේදියෙක් වේදිකා නාට්‍ය රසකට සංගීතය සපයමිනි. ප්‍රකට කරන ප්‍රතිභාව කපුගේ එක් නාට්‍යයක එකිනෙකට වෙනස් ගීත රසක් නිර්මාණය කරමින් තාරාව ඉගිලෙති තුල ඉදිරිපත් කළා තියෙනවා. අතර මේ ප්‍රසංගයේදී ගීත දෙකක් හැර අනෙක් ගීත සියල්ලේම තනු නිර්මාණය විශාරද ගුණදාස කපුගේගෙන්. ඒ ගීත දෙක තමයි ගම්පාටිල්ලා සඳ බැස යන ඔස්ට්‍රින් මුණසිංහයන්ගේ සංගීතය, තනිවේක්ටම්ගේ ගීතය සරත් දසනායකයන්ගේ සංගීතය, තාරාව ඉගිලෙති සංගීතයෙන් පෑ පෙළහැර අදත් පොදු ජන හදවත් තුළ මුද්‍රාවක් වගේ තබලා තියෙනවා. ආරාධනා කරනවා රොඩ්නි වර්ණකුල සමග හර්ෂ බුලත් සිංහලට වේදිකාවට. සිංගප්පූර් අපේ සනාතන සිහිනය ඔබයි, අපේ ඒකායන ජීවන මාර්ගය ඔබයි, අප නලවන තොටිල්ල ඔබයි, කිරි මුට්ටිය නොබිඳ අප දෝතට දිනු මැනවි, ඔබ හට බාරයි අප දෙන්න මෙතැන් පටන් රැකගනු මැන අප දෙන්න. සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරුමු, සුසුදු බලා කැරලි බලසකි මේ මග දිග ඇතිරු, අහස සූරණ මැදුරු පානදි පැත්තේ සොඳුරු සල් පිල් මැද දෙව්ලොව නැති සැප විකුණන්නේ, නුවරු රිසි රිසි දේගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිතල තැවෙන්නේ. පාවදේ මෙ පුර සිරි විසිතුරු බලනු මිතුරු මට පිය කරු, සුසුදු වලා කැරලි බලසකි මේ මග දිග ඇතිරු, අහස සූරණ මැදුරු ජේතු කාරලියන් ගත විලවුන් මුහුණ සිවින්නා, දුබුලේ රන්නාරි ලතා මල් පූ දෙන්නා, ජේතු කාරලියන් ගත විලවුන් මුහුණ සිවින්නා, සාටක දුබුලේ රන්නාරි ලතා මල් පූ දෙන්නා, සෑසින් අමතන බස් කැසුණු දොරක් විවර කරන්නේ එලිපිට ඇතාව කෙලි කිසිවෙ කුම සිවිලි නොකියන්නේ. සුභාවදේ මෙ පුර සිරි විසිතුරු බලනු මිතුරු මඟ පිය කරු, සුසුදු වලා කැරලි බලසකි මේ මඟ දිග ඇතිරු, අහස සූරණ මැදුරු සන කෙලි පුරා හනේ නිකිනි අවන් කල් පිබිරෙන්නා, සුවන් දුක් සින්දෙන් සින්දු සවන විනන්නා, සන කෙලි පුරා හනේ නිකිනි අවන් කල් පිබිරෙන්නා, සුවන් දුක් සින්දෙන් සින්දු සවන විනන්නා, සත හත සිත සලසා අතකින් මතු විත